යහපාලනයේ බලාපොරොත්තු වෙච්ච සියලු ජනයා වත්මන් ඇමතුමාගේ මේ ආණ්ඩුවෙන් සාධාරණ බලාපොරොත්තු වෙච්ච බලමාලේ සේවකයෝ මේක වෙන්නේ නැත්තම් අපි තීන්දුවක් කරන්න තිබුණා. අපි 18 වෙනිදා ජයවන්ත උද්ඝෝෂණය ලංකාව විදුලි බලමාලේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ මාපියාව රට පාලනය කරනවා, විදුලි බලමාලේ මුල්්‍ය තත්ත්ව පාලනය කරනවා, ආණ්ඩු පාලනය කරන කට්ටිය, සේවක පාලනය කරන කට්ටිය, උත්සති ක්‍රියාමාර්ග ගන්නවත් නැද්ද කියලා තීරණ කළේ ඒ කට්ටිය. අපි ඒකට සූදානම් නැහැ. ඒසා 18 වෙනිදා සියලුම විදුලි බලමාලේ සේවකින්ට අපි ඉල්ලීමක් කරනවා මේ රට වෙනුවෙන් යහපාලනය ආණ්ඩුව ගෙනාපු ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් මේ ආණ්ඩුවට සහාය දක්වන්න, ඇමතුමාට පූර්ණ සහාය දක්වන්න, විදුලි බලමාලේ හොරුන්ට වංචනිකයින්ට තමන්ගේ අප්‍රසාදයේ විරෝධය පළ කරන්න මේ 18 උද්ඝෝෂණයට එන්න. පිට විදුලි බලමාලේ 800ක බලඇණියක් කියන්නේ මහලොකු කජ්ජක් නෙමෙයි.